අපට පෙනියන්නේ ජනතාවේ අමාකාරයකට රැවටීමකට ලක් කරවගත් තමයි ග්ලයිෆොසේට් පිළිබඳ කාරණේදී. පෙට්කෝ සමාගම මැදිහත් වෙලා රාජ්‍ය මට්ටමින් ග්ලයිෆොසේට් රටට ආනයනීකරණ වගක් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. අදටත් වෙළඳ පොලේ මේව මිලදී ගන්න පුළුවන්. ජනතාව මේ කන්නේදීත් මේව පාවිච්චි කරනවා. ජනතාවගේ සෞඛ්‍යයට වෙන්නේ අනර්ථයක්. ඉතින් මේ සම්බන්ධයෙන් වහාම අවධානය යොමු කරන හැටියට අපි බලකිරීමක් කරනවා කෘෂිකර්ම අමාත්‍යතුමාටත් ගරු ජනාධිපතිතුමාට. ඒ වගේම මේ සම්බන්ධයෙන් මේ වන විටත් අභ්‍යාඥාධිකරණ සහ මහාධිකරණ විභාග වන නඩු කිහිපයක් තියෙනවා කෘෂි රසායන සහ වකුගඩු රෝග සම්බන්ධ කාරණේදී. යම් හේකින් මේ ගැසට් නිවේදනය නිකුත් වෙන්නේ නැත්නම් අපි ඇත්තටම උත්සාහයක් දරනවා අධිකරණ මේ ක්‍රියාමාර්ගයක් ඔස්සේ ජනතාවට සාධාරණ ඉටු කිරීම සඳහා.